ධර්ම දේශනාව. අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවේ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස උදකං හීනයන් තිනෙත්තිකා උසුකාරා නමයන් තිතේජනං දාරුං නමයන් තිතච්චකා අත්තානං තමයන් තිපන්දිතෝති. සදහවතුනි, තිරෝගුරු බුදු පියාණන් වහන්සේ තමන්ගේ නෙතට ගැටෙන, තමන්ට අසන්නට ලැබෙන, තමන්ට තවත් කෙනෙක් විසින් ප්‍රකාශ කරන ලබන ඕනෑම දෙයක් මුල් කොටගෙන දහම් දිසන්න සමතෙක්ව හිටියා. ඒ ඕනෑම දෙයක් ධර්මයට ගලපන්න, ඕනෑම දෙයක් තුළින් ධර්මයේ ගලපා දේශනා කරන්න තරම් විශේෂඥ වූ හැකියාවක් උන්වහන්සේට තිබුණා. ඒ නිසා තමයි අපට පුදුමාකාර උපමා, පුදුමාකාර ගැළපීම් සංඛ්‍යාවක් තියෙන්නේ හැම එකක් තුළින්ම ධර්මයේ තිබී බලන්නට. මෙයයි අනුගමනය කළ යුතු මාර්ගය කියලා පැහැදිලි කරන්න උන්වහන්සේ උත්සාහ දරා තිබෙනවා. මේ සත්වයාට නැත්නම් මිනිස් වර්ගයාට තමන්ගේ නොදන්නාකම නිසා සිදුවෙන ප්‍රමාදයක් තමයි මේ දුකී පැටලීම කියලා කියන්නේ. දැනගෙන කරන දෙයක් නෙමෙයි, නොදන්නාකම නිසා පැටලීමක් සිදු වෙනවා. ඒ වගේම මේ පැටලීමෙන් ගැලවෙන්න හොයන සියලුම උපක්‍රමත් නොදන්නාකම නිසා තවදුරටත් පැටලීම පිණිසම හේතු වෙනවා. අනේ නිසා තමයි මෙතන පැටලෙන ආකාරයන් පැහැදිලි කරලා දීලා ගැලවෙන ආකාරයක් උන්වහන්සේට පැහැදිලි කිරීමට අවශ්‍ය වුණේ සහ උන්වහන්සේ මනවින් තේරුම්ගෙන එසේ ගැලවෙනු ලැබුවේ. අපි අද ධර්ම දේශනාවත් ගලපන්නට කල්පනා කරන්නේ අන්න ඒ බඳු අපට හිතකරවන ආකාරයේ අපේ මේ නොදන්නා ආකාරයට ඇති වුණා වූ පැටලීමෙන් අවුලින් ගැලවෙන ආකාරය පිළිබඳව උන්වහන්සේ ගලපා මනමින් ගලපා වදාලා ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්ටයි මේ සූදානම් වෙන්නේ. මම මේ කතාව ඔබට වදත්තේ අපේ ධම්මකථාට කතාවෙන් නැත්නම් ධම්මපදයෙන්. මේ පඬිතුගේ පවතින කතාවක් තමයි මම ඔබට ප්‍රකාශ කළේ. මේ දිග කතාවක් තියෙනවා. ඒ කතාව දිගටම කියන්න කල්පනා කරන්න. ඒක පෙරනි සිදුවීමක්. නමුත් ඒ පෙරනි සිදුවීම වගේම අදටත් ඒක අපට අදාළ වෙන බැවින් ඒ එකින් එක පදේ ප්‍රකාශ කරන ගොස් අවසාන කටයුත්ත නැත්තම් අවසන්ී ක්‍රෙන් තෝරන කාරණාවට වැඩිපුර කාලයක් ගැනීම තමයි අපේ බලාපොරොත්තු වන්නේ. නෙත්තිකා කියලා කියන්නේ ජලය පිළිබඳ ජල සමනාකරණය පිළිබඳව දන්නා හිට. උදකං කියන යන්ති නෙත්තිකා සරියුත් ස්වාමීන් වහන්සේ සමග පිළිසිතා වඩින පඬිත සාමණේරයෝ එලක් දකිනවා. අර මොකක්ද කියලා ප්‍රශ්න කරපුවාම ඒ එලක් කියනවා. මොකද ඒකෙන් කරන්නේ කියලා අහපුවාම ඒකේ තමන්ට ඕන තැනට වතුර අරන් යනවා. ඒ වතුර වලට එහෙම යන්න හිතක් තියනවද කියලා අහනවා. නැහැ. වතුර වලට යන්න හිතක් නැහැ. එක ඒ ජල කාර්මික ශිල්පීන්ට ඕන තැනට ආයන්න පුළුවන්. ඒකත් එහෙමද? උන්වහන්සේගේ සිතට ගත්ත කාරණේක් මෙතන හොයාගන්න ඕන. දැන් බලන්න අපි අපේ පැත්තෙන් අරන් බලමු. උස්කඳුන් මුදුන් වලට ජලය ඇදහැරෙනවා. පාලනයක් නැතිව ගංගා වලට එකතු වෙලා ගඟ දෙපස සරු කරමින් සාගරයට යනවා. අල්පයි ප්‍රයෝජනය. ඒ වගේම ප්‍රචණ්ඩ වුණොත් එහෙම පාලනයක් නැතුව පාලන් කඩාගෙන යනවා, ගෙවල් දරවල් කඩාගෙන යනවා, පාලු කරන්න යනවා. ඒ කලමනාකරණය පාලනයක් නැති ජලයෙන් සිදුවන්නේ විනාශය. එහෙත් අපි උස්කඳු වලට ඇදහැලෙනා වූ ජලය ගබඩා කරන ලබන ජලාශවල. ජලයේ පහළට ගලාන යාම නැමැති මේ න්‍යාම ධර්මයේ ප්‍රයෝජනට ගරමින් සම මට්ටමින් ඉවයිලියට අරගෙන සංසුන්ව ගෙන යනවා. ඇතැම් බෑම් වලවල් තැන්වලදී ජලය සඳහා පාලම් මිද කරනවා. ඇතැම් තැන් කඳු හරහා යනකොට ගල් ගෙවල් හදනවා. හදලා මෙහෙම මේ ජලය තමන්ට ඕන ආකාරයට තවත් ජලාශවලට අරන් යමින් කෙත්වත් සරු කරනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් උතුරු නැත්නම් ඊසාන දිග මුහුදින් මුහුදට වැටෙන්න තියෙන ආ වූ මහවැලි ගඟේ ජලය අවසානයේ උතුරු දිග නැත්නම් වයඹ දිග මුහුදට තමයි උත්තරම් පැත්තෙන් වැටෙන්නේ. ඒ වැව් කීපයක් ඔස්සේ කුඹුරු කීපයක් ඔස්සේ යමින් රජරට පොළව සරසාරවත් කරමින් කාගේ වැඩක්ද එතකොට? ඒ නෙත්තිකා ජල කාර්මික ශිල්පීන්ගේ වැඩක්. එහෙනම් මේකෙන් කියන්නේ ජලයට තනිව හැසිරෙන්න ප්‍රයෝජනවත් විදිහට. එතකොට ඒක නිකම්ම පහලට ගලාන්නේ ආවේ. නමුත් දන්න කෙනාට ජලය උපරිම ප්‍රයෝජන අරගන්න ආකාරයෙන් ඒන් හානියක් නොවන ආකාරයෙන් හසුරා ගන්නට පුළුවන්. පඬිතු ස්වාමින් වහන්සේට පඬිතු සාමණේරයන්ට එහෙනම් ඒකෙන් කියවෙන්නේ වතුරින් වැඩ ගන්න ක්‍රමයක් තියෙනව නේද කියන අත්දැකීම ලැබුව බවයි. උසුකාර නම් යම්කිතේකන. තව ටිකක් දුර යනකොට දකින්නවා කම්හලක්. අර මොකද්ද? එතන කම්හලක්. ඒක මොකද කරන්නේ? ඒක ඔය යකඩ අරගෙන ඒක මලකට ඇරලා ඕන රත් කරලා ඕන විදිහට නමනවා, ඕන විදිහට දිගාරනවා, ඕන විදිහට උල් හදනවා, ඕන විදිහට ලස්සන කරගන්නවා, හෙඩ වැඩ දානවා. ඉන්නේ යකඩ වලට එහෙම නැමෙන්න සිතක් තියනවාද? නෑ යකඩ වලට නැමෙන්න සිතක් නැහැ. නමුත් පිළිවඳ දන්න අයට යකඩේ අවශ්‍ය ආකාරයට රත් කරලා එකෙන් වැඩ ගන්න පුළුවන්. යකඩේ රත් කරන්නේ නැතුව තැලුවොත් එහෙම තැලිලහකට යනවා. නමුත් රත් කරලා එක මුවාත තියන්න පුළුවන්, උල් කරන්න පුළුවන්, ඒ විදිහට ඕන දෙයක් කරන්න පුළුවන්. එතකොට හිතා ගන්නවා හරි එහෙනම් මේ යකඩ නිකන් තිබුණාට මේ යකඩ වලින් වැඩ ගන්නට ක්‍රමයක් තිබෙනවා නේද? උන්වහන්සේගේ චින්තනයට ඇතුළු වෙන කාරණාව. තව ටිකක් දුර යනවා. දාරුන් නමයන් තච්චක හි ලීවඩුව ලීවල කර්මාන්ත කරනාය. අර මොකක්ද? ඒක වඩු මඩුවක්. මොකද ඒක කරන්නේ? ඒක කරන්නේ ඔය ගස් ලී ගස් කපලා අරන් ඇවිදින් කෙලින් තියෙන ලී ඒවා කපලා රැහැලා වැහෙන් පැහැරහැලක් වයත්යෙන් පිරිසුදු කරලා රවුමට කරත්ත රෝද වගේ වගේ රවුම් කරන්න පුළුවන්. ගස් එහෙම රවුමක් කියලා දෙන්නේ නැති වුණාට තිබුණාට ඒ ගරාන්ති හරි ගස්සලා මේ විදිහට ලස්සනට රවුම් රෝදයක් හදා ගන්න පුළුවන්. එහෙම නැමෙන්න හැදෙන්න ලීවලට පණ තියනවද, සිත තියනවද? නැහැ. ලීවලට සිත නැහැ. නමුත් ඒ ලීවලින් වැඩ ගන්නට පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක දන්න කෙනාට තමයි හීවඩුව කියලා කියන්නේ. හීවඩුව තමන් කැමති පරිදි දීබඩු සාදති. එතනින් එහාට කතාව දිගයි. ඒක අපට අවශ්‍ය නැහැ. මේ පොඩි සාමදුරුවන්ගේ මනසට යොමුනේ කුමක් වෙන්නේ? ඒක තේරුම් ගන්න වෙනවා. අපි නැවතත් හිතා ගන්න. ජලයට ඉබේ යන්න දුන්නොත් ඒක අල්ප ප්‍රයෝජන සහිතව සාගරයට යනවා. ඒවා කොටු කරලා ක්‍රමානුකූලව බෙදා හදාගත්තොත් ඒ ජලයෙන්ම අතිවිශාල ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්. හානි සිදු වෙන්නේ නැහැ. ජල ගැලීම් වැනි හානි සිදු වෙලා කලියතුන් මැරෙන අපි දන්නවා අපේ රටේම පාලනයක් නැති ජලයෙන් සිදු වෙන දේ. එහෙනම් මේකෙන් කියන්නේ පාලනයක් නැතිව ගියොත් සිදු වෙන හානිය වැඩි, පාලනයක් කරගත්තොත් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් කියන එක. උන්වහන්සේ කල්පනා කරන්නේත් එහෙමයි. සිතත් පාලනයක් නැතුව යන්න ගියොත් හින් සිදු හානි සහ අපරාධ විනාශය වැඩි. එනිසා සිතටත් එහෙනම් පාලනය වෙන්න ක්‍රමයක් තියෙන්න ඕනයි කියන එක උන්වහන්සේ කල්පනා වෙන්නේ. ගණිකාතාපදී ගත්තත් ඒක තමයි සුඛාරාණමේ අන්තයේ දෙන. යකඩ පැත්තක තිබුණට සිද්ධයක් නෑ. මලකද කාලා දිරා යනවා. ප්‍රයෝජන ගන්න පුළුවන් උපකරණ හදන්නට බෑ. නමුත් ඒ රත් කළොත් රත් කලයින් පස්සේ ඒ ඝන යකඩේ උනත් නමා ගන්න පුළුවන් විදිහට නැමෙන සුළු වෙනවා. ඒ තමයි යකඩෙන් වැඩ ගන්නා උක්‍රමය. ලීත් කෙලින් තිබුණට ඒව අවශ්‍ය විදිහට කපා ඉරා සකස් කරගත්තාම අපට ඕන විදිහට සෝද හදා ගන්න පුළුවන්. මේ හැම එකකින්ම පෙන්වන්නේ කිසියම් ආකාරයකට ක්‍රමෝපායක් මගින් ප්‍රයෝජනවත් විදිහට සැලසුම් කර ගන්න පුළුවන් කියන්නේ. දැන් මිනිස් සිත අරන් බලන්න. මිනිස් සිත උපතින් කතා කරන්නේ පබස්සර ඉදං වික්‍රේ චිත්තං කියලා. ස්වභාවිකව ප්‍රබස්සරයි, පිරිසුදුයි, ලයාන්විතයි, ප්‍රියාදරයි, ලින්ගතුයි, දරුවන්ගේ මොහොනේ කැපී පෙනෙන්නේ මේ කටි. නමුත් ඒ සිතේ ස්වභාවය තේරුම් ගන්නට බැරි නිසා කාලයගේ හැවෑමෙන් මේ සිතට සිදුවෙන දේ තමයි තකින් තික අපිරිසිදු වෙන්න පටන් ගන්නෙ. ඒ අපිරිසිදු වීමේ ස්වභාවය වසරෙන් වසර ක්‍රමයෙන් වැඩි වී යනවා. ඒ අපිරිසිදු වීම ස්වභාවයේ එක ලක්ෂණයක් තමයි ඊට පස්සේ පවට බිය නැතිවීම සහ ජීවත් වීම සඳහා ඕනෑම වැරදි කර්මයන්ට පෙළඹෙන එක. එක සදාචාර විරෝධී කියලා බලන්නෙත් නැහැ, සමාජ විරෝධීද කියලා බලන්නෙත් නැහැ, නීති විරෝධීද කියලා බලන්නෙත් නැහැ. එතකොට ඒ අර සිත නිසියාකාරයෙන් වැඩක් නොගත් අයාලේ යන්න ගිය සිත විසින් ඔහුට ඔහුගේ විඥාණයට වැරදි අවබෝධයක් දෙනු ලැබුවා. තමන්ට සල්ලි හම්බ වෙනවා නම් මොන දේ කළාම මොකද කියන එක ඔහුට ඒක හරි වැඩ පිළිනවා. ඒ නිසා මේ සිතින් හුඟක් විනාශයට පත් වූ අය තමයි මේ දුරාචාර කටයුතු කරන්නේ. තමා ගැන පමණක් බලනවා. තමාට මුදල් දෙනවා නම් ලේසියෙන් ඒකට තමයි ඒකයි කාරණේ කියලා බලනවා. ඒ කරන කාරණාවලදී බෙදාහැරීම් වල ධම්මාදී කාරණාවලදී උන්ගේ ශරීර ශක්තියට හානි වුණාට, ජාතියක් විනාශ වුණාට, අකාලයේ මරණයට පත් වුණාට, මිනිසුන් පිළිුණාට ඒ පිළිබඳ ගාණක් වුන්ට නැහැ. තේරුම් ගන්න මේ කාරණාව. අද අපි කතා කරන නීති විරෝධීයි කතා කරන ගහඝාතනය වැනි කාරණා, මත්පැන් වෙළඳාම වැනි කාරණා, එතකොට ආනයනය කරන්නා වූ නීති විරෝධී දේවල් විශේෂයෙන් මත්ද්‍රව්‍ය සහ මත්පැන් වගේ දේවල් ගත්තම මේ වගේ මේවට අනුග්‍රහ දක්වන්නෝ සහ නිරතවන්නෝ මේ කියන අත්තමත්තමට මනස විනත්තං සිත පාලනයකින් තොරව අරන් ගොස් මේවා කළාට කමක් නැහැ කියන තැනට ඔහුගේ හිත හදාගත්තා එය. එතකොට ඉබඳු තත්ත්වයන්ගෙන් යුක්ත පුද්ගලයන් සමාජයක වැඩි වෙනවා නම් එහෙනම් දුරාචාරය බහුල වෙන්නේ, දුක් බහුල වෙන්නේ, කර්ධරීරියර බහුල වෙන්නේ. මොකද ආත්මార్థකාමී මිනිසා අන්න අය ගැන හිතන්නේ නැහැ. ඉබඳු තත්ත්වයන්ට ගියාම අපට ඔවුන්ව පාලනය කරන්න අමාරුයි. මොකද ඔවුන් ධර්මයෙන් පාලනයට යටත්වන්නේ නැහැ. එබඳු අය වළක්වන්නට තමයි ඒ නිසා රටක දැඩි නීතියක් සහ දැඩි නීති පැනවීමක් අවශ්‍ය වෙන්නේ රටට ජාතියට ආදරය කරන නායකයන් විසින්, වගකීම් දෙන නායකයන් විසින්. එහෙම පාලනයක් කරන්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ තම දෙනව දාලා දෙයක්. මින් පෙර ධර්ම දේශනාවක් අසයි දෙකකදී මා ඒ පිළිබඳව ඔබට හඳුන්වා දී ඇති බැවින් මේ පිළිබඳ කරුණු පැහැදිලි කරන්නේ නැහැ. දැන් එහෙනම් ඊට මේ තරම් දුර යන්නට නොදී ඒ පරිහානියේ සලකුණු ප්‍රදර්ශනය කරන ජාති විරෝධී, විනය විරෝධී, ආගම් විරෝධී ක්‍රියාවන්ට යන්නට නොදී ඊට මෙහා පැත්තෙන් මේ මිනිසා වළක්වා ගන්න තුන නවත්වා ගන්නට ඕන. එනිසායි අපි කියන්නේ මේ සමාජයේට ධර්මයේ තවතිරු වීම යනු අවුරුදු 70ක් 80ක් පහ වුණයින් පස්සේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙම කරන්න අවතීරණ වුණත් ඒ වෙන විදිහක කරගන්න පහසු දෙයක් නෙමෙයි. අර ක්‍රමානුකූලව පිරිහීම දිගින් දිගට යන්නට මත්තෙන් පිරිහීම ආරම්භ වීමත් සමගම විනාශය මග ආරම්භ වීමත් සමගම ඔවුන් ධර්මයට යොමු කරන්නට පුළුවන් නම් එහෙනම් අර එතන ඉඳලම විනාශකාරී පැත්තට අනේක වරකින්න පරිහානිය. වුණ පරිහානියක් නැත්තම් පත්තෝ දුකට හේතුත් උරුට වුන් අයින් කරගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා බුදුන් වහන්සේ වදාළ ධර්මයේ සහ ධර්මානුකූල ජීවිතයේ යනු ජීවන ප්‍රතිපදාවක්. ජීවත් වෙන අය සඳහා වදාළ අනිර්දේශිත දෙයක්. ඉවත් වෙලා ඉවර වෙලා නොයීසේනම් ඒ භාවිතාවට ගත යුත්තේ ජීවත් වෙන්නටයි. මෞපියම්ගේ අර්ථේ හැදී වැඩි ඔවුන්ගින් ආහාර ඇඳුම් පැළඳුම් අරගෙන ජීවත් වී තමන් නිපදවන්නේ ස්වාධීන ජීවත් වෙන්නේ බවට පත් වීම වීමේදී ඔහුට ජීවත් වීමට වැටපක් අවශ්‍ය වන්නාසේ. මිනිසාට මේ ජීවන සටන ජය ගැනීම සඳහා දුකින් චොර ජීවිතයක් බවට පත් කර ගැනීම සඳහා හැකිතාක් දුරට ජීවිතේ මුලින්මයි ධර්මයත් එකතු කරගත යුත්තේ. අවාසනාවකට අපේ සමාජයේ රටාවන් තුළ ඉබඳු ප්‍රවණතාවයක් දකින්නට නැහැ. බමුණන් විසින් දේශිත සමාජය අනුගමනය කළ ක්‍රමය පිළිපදමින් ළමා කාලයේ සුරතෙල් නම් ගෙවලා එතනින් එහාට දුරුවන් හදමින් රැකියාවන් කරලා ඊට පස්සේ පවුල් බරින් නිදහස් වෙලා දැන් කරදර වලින් නිදහස් වෙන්නට බණ අහන්ත පිළගන්න යන භාවනා තරන්ත යන පරපුරක් තමයි බොහෝ දුරට දකින්න තිබෙන්නේ. එතකොට ඔවුන්ට අධ්‍යක්ෂින්ම මොකක් හරි දුකක් පේර නිසා වෙන්තොට බහුතරයක් ඒ සඳහා යන්නේ. ඒත් අපි නිර්දේශ කරනු ලබන්නේ අවුරුදු 60ක් 70ක් පැනලා පටන් ගන්න කියලා නොවේ. පුළුවන් තරම් ඉක්මනින් පටන් ගන්න. තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේ පඬිතු බුදුන් වහන්සේ නිර්දේශ කරනවා. යෞවනයන් තුනක් ජීවිතයට පෙන්නනවා. යෞවනයන් ඉක්මවා යන්න පෙර මේ තමා වටහා ගැනීම, තමා දමනය කර ගැනීම, තමා පාලනය කර ගැනීම, තමාගේ සුව පිණිස අවශ්‍ය කටයුතු වලටත් යෙදෙන්නට කියන එක තමයි උන්වහන්සේගේ නිර්දේශය. දැන් අර උපමා තුන ගත්තාම මේ උපමා තුනින්ම පෙන්වන්නේ නිකං තියෙන ජලයට කලමනාකරණය යෙදුනහම ප්‍රයෝජන ගන්න පුළුවන් ආකාරය. ඇත්තක තියෙන යකඩයක් රත් කරාම ප්‍රයෝජනවත් ආකාරයෙන් වැඩ ගන්න පුළුවන් ආකාරය. ගසක තියෙන කෙලින් ලීය කපලා ගත්තාම රවුම් හදා ගන්න පුළුවන් ආකාරය. කවුද මේවා කළේ? මිනිස්සිත. දියුණු කරගත්තා වූ මිනිස්සිත. ඇතැම් විට ඇතැම් මාගම් වල මේ සියල්ල දෙවියන් මවනවා කියලා ඇත්තෙත් ඒක නිසා වෙන්නේ නැති. ඔවුන්ට විබඳු ආත්ම විබඳු වටිනාකමක් ආරෝපණය කරගන්න බැරි නිසා තමන්ගේ නිර්මාණයක් කියලා ඒ කානුන්ගේ පිටපටවනවා වෙන්න ද ඇති සමහර විට. නැහැ. මනාව දියුණු කරන මනාපැත්තට ගෙන යන සිත විසින් මෙසේ ප්‍රයෝජනගත ගත නොහැකි දේවල් පවා ප්‍රයෝජනට ගත හැකි ආකාරයක්. අවම ප්‍රයෝජනගත හැකි දේවල් උපරිම ප්‍රයෝජනගත හැකි ආකාරයක්. විනාශයේ පැත්තට යන පැත්තක් නම් ඒ වලකවා ප්‍රයෝජනවත් ආකාරය දක්ති ආකාරයක් පිළිබඳව තමයි මේ ගාථා පද තුළින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඔය සිද්ධිය සිදු වුණයින් පසුව බුදුරජාණන් වහන්සේට සරි උත්තාමුදුර මේක පැහැදිලි කරපුවම තමයි උන්වහන්සේ මේ ගාථාව මේ පද තුන මෙසේ පෙන්නලා අන්තිම පදයට එන්නේ. අත්තානං දමයන්ති පණ්ඩිතෝ දමයන්ති දමනේ කරගනිති. අත්තානං තමාව තමන්ව කවුද? පඬිතයෝ. මෙන්න මේ පදයෙන් මා ඔබට පෙන්වන්න හදන්නේ ඔබත් මේ සමාජයේ ඉපදලා පඬිතෙක් වෙන්න උත්සාහ කරන්න. වත්මන් සමාජයේ යම් දෙයක් ශිල්ප වශයෙන් දැන ගැනීම තුළ පඬිත නම් වූ පදියක් හිමි වෙනවා. ඒක වෙනම කරුණක්. ඒක ලෞකික පැත්තට අදාළ දෙයක්. මේ බුදුරජාණන් වහන්සේ වදාළ කාරණේ ඊට වඩා වෙනස් දෙයක්. මේ පඬිත භාවයේ සඳහා ස්ත්‍රී පුරුෂ දිලි පැවිදි බවක් වළංගුවන්නේ නැහැ. ඒ ඕනෑම කෙනෙකුට පුළුවන්. තමා දමනය කරගන්නේ කොහොමද? මේ තමා යන්න මෙතන ශරීරය නොව ශරීරයේ ක්‍රියාත්මක කරන සිතයි. ඒ සිතත් පාලනයක් නැති ජලාශයකට නැත්තම් උස්කඳු බුදුකට ඇදහැලෙන්නා වූ ජලය එකතු වෙලා ප්‍රචණ්ඩ වෙලා මහමං විනාශ කරගෙන බෝක්කු විනාශ කරගෙන ගම් විනාශ කරගෙන යනවා වගේ පාලනයක් නැති සිතක් මේ ලෝකෙට විනාශය කරත් වෙනවා. වෙනත් ජාතියකට දොසරම් කරලා ජාතියක් විනාශ කරනවා. එහෙම නැත්නම් යම් කිසි කාරණයකදී ද්වේෂය වපරලා ද්වේෂය උත්සන්න කරලා ඒ තුලින් ජීවිත විනාශ කරනවා. දීප්ලහානි විනාශ කරනවා. මතක තබා ගන්න. කොතනක හරි හානියක් තියෙනවා නම් මෙබඳු ජීවිත හෝ දීපල් හෝ ආදී වශයෙන් ගත් කල එහි මුල මෙහි පා පාලනයක් නැති සිත, එහෙම නැත්නම් දේශයට බර වූ දේශය විසින් මෙහෙවන ලද සිත බවට ඔබට හොයාගන්න සාක්ෂි තියෙවි. අන්නේ නිසා තමයි නොමගට යදූ සිත මිනිසාට හොරෙක් හොරෙන කරන හොරෙකුට කරන වැඩකට වඩා, විරුද්ධවාදීෙක් විරුද්ධවාදීෙකුට කරන වැඩකට වඩා මිනිසාට අවැඩක් අහිතක් ලබා දෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරවදාලේ. එසේ වටහා ගත්තාට කෙනෙකුට තනිව මේ අත්තානං ගමයන්ති කියන කොටස තමාව දමනය කර ගනී කියන කොටස කරගන්නට බෑ. දැන් අර හැම එකකදී මේ සඳහා ක්‍රමයක් තිබුණානේ. ඒ ක්‍රමයෙන් තමයි, උදාහරණයක් ආයෙත් මතක් කරගන්න, පැත්තක තියෙන යකඩවලට ගහලා තලලා වැඩ ගන්න බෑ. රත් වුණාම ඒක නැමෙනසුළු වෙනවා. ඒ වගේම අවශ්‍ය විදිහට හැද වැඩ ගන්න වෙනවා. ඒ වගේම සිත බුදුන් වහන්සේ කියන්නේ පෙන්වන්නේ සිත දමණය කර ගැනීම. දමණය කළ නොහැකි සිතක් නෙවෙයි තියෙන, දමණය කළ හැකි සිතක්. නමුත් දමණය කළ නොහැකි මාවතේ යනවා කියන එක තමයි පෘථග්ජන භාවයෙන් ජීවත් වෙනවායි කියලා කියන්නේ. බලන්න මේ පොහොදුන් සමාජයේ අරගෙන හැම තැනම ප්‍රශ්න නෙවෙයිද තියෙන්නේ කියලා. අඹ සැමි දෙදෙනෙක් අතර, සහෝදර සහෝදරියන් අතර, පවුල් දෙකක් අතර, ගම් දෙකක් අතර, ආයතන දෙකක් අතර, ඉඩකඩම් ආරවුල් තවනොයෙකුත් නිරන්තර ප්‍රශ්නාවලියක පැටලී විසඳාගත නොහැකිව විසඳුම් සොයමින් ජීවිතේ ගෙවෙනවා. එවදු ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීමේදී දේශසහගත නොවන ආකාරයක ක්‍රියාමාර්ගයකට යන්නට අධිකරණය නම් වූ දෙයක් ස්ථාපිත කරලා තිබෙනවා. මේ නිබඳු ධර්මයක් අනුගමනය කරන්නට තරම් අවබෝධයක් නොවනක් නැති නිසා තමයි එවදු දෙයක් ස්ථාපිත වෙන්නේ. ඒත ආයුත්තේ ප්‍රශ්නයක් निराකරණය කිරීම සඳහා දීපලහානීය ජීවිතහානීය වැනි කාරණා නොකර ඒ නිශ්චය පිළිගන්නවා නම් පමණයි පිළිගන්න පමණයි. ඒ නිශ්චය පිළි නොගෙන ආපහු ආයෙත් ජීවිතහානියට යනවා නම් ඒ නිශ්චය පිළිගත්තා වෙන්නේ නැහැ. ඒක ඒ සාමාන්‍ය ස්වභාවයන් මේ කතා කරන්නේ. සාමාන්‍ය ස්වභාවයේ ජීවිතවලදී ඊබඳු නීතිමය ක්‍රියාමාර්ගයන් විසඳුම් අවශ්‍ය වෙනවා. නමුත් එහිදී තවත් කෙනෙකුගේ විනිශ්චය අප පිළිගන්නේ, තවත් කෙනෙක් තවත් විසින් පනවන රීතියක් අප පිළිගන්නේ මේ තමා දමනය කර ගැනීම නැමැති කාරණේද මොනවද අපිට භාවිතා කරන්න පුළුවන්? තමාව හඳුනා ගන්න ඕන, දමනය කර ගන්න. තමා වරදට පෙළඹෙන ආකාරය හඳුනා ගන්න ඕන. තමා කියන්නේ කොතෙන්ද කියලා තේරුම් ගන්නට වෙනවා. මෙන්න මේ කාරණා ටික වටහා ගැනීම සඳහා කෙනෙකුට ධර්මස්වණේ අවශ්‍ය වෙනවා. අපි පාසල් අධ්‍යාපනය තුළින් ළමෙක් වශයෙන්, තරුණයෙක් වශයෙන් යම් අධ්‍යාපනයක් ලබාගෙන වෘත්තීයෙක් වුණ පමණින් තමා හඳුනාගත්ත හෝ තමා ජයගත්ත හෝ කෙනෙක් වන්නේ නැහැ. අපි එතකොට දන්නේ තමා ස්ත්‍රියෙක් හෝ පුරුෂයෙක් කියන විතරයි. එහෙම නැත්නම් තමා මේ රැකියාව කරන කෙනෙක් කරන්න කියා විතරයි. තමා මෙතරම් අධ්‍යාපනය ලැබු කෙනෙක් කියන විතරයි. එසේ හඳුනා ගැනීම නෙවෙයි තමා හඳුනා ගැනීම සඳහා භාවිතා කළ යුතු මේවල මොහන්නේ. ඒ එසේ තමා හඳුනා ගැනීමට පවසනු ලබන්නේ සම්මුති සත්‍ය කියලා. මව් කුසින් කෙනෙක් බිහි වෙනවා. ඔය ලෝකේ පවතින ඉදුල්කට ගෑමේ පටන්, අකුරු කියවීමේ පටන්, කිස් කැපීමේ පටන්, පාසල් යාමේ පටන් කාරණාවලට, අධ්‍යාපනයේ තවාහිවාවට, මාතෘත්වයට, පීතෘත්වයට ලෙඩවීමට මේ මාර්ගය හැම දිනාම මේ මග යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළත් නැතත් ආගමක් තිබුණත් නැතත් සාමාන්‍ය ලෝක ස්වභාවය බලුවා මේ මග යනවා. කෙනෙක් ජීවිතේ ජය ගන්නට, ජීවිතේ සැපවත් කරගන්න උත්සාහ කරනවා. අනිවාර්යෙන්ම අහලා බලන්න කිසිම කෙනෙකුගෙන් ඔබ මේ උත්සාහ කරන්නේ ජීවිතේ ජය ගන්නට, සැපවත් කරගන්න නොවේද කියලා? ඔවුන්ගේ අනිවාර්ය උත්තරේ නේ අපි ජීවිතේ සැප තමයි හොයන්නේ. මේක පිළිගන්න වෙනවා. සියලුම දෙනා ජීවිතේ සැපතක් හොයනවා. ඒ සැපත සඳහා Taman දන්නා සෑම මේවලමක්ම යොදා ගන්න ලබනවා. එහෙත් ජීවිත අවසානයේදී මම බොහොම අයිති අදහස් වෙනසක් තිබෙනවා. ඒ වගේ කුස ජීවිතයක් ගත කරපු අයගේ, ඒ වගේම නළු ජීවිතයක් ගත කරපු අයගේ, ගායක ජීවිතයක් ගත කරපු අයගේ අවසානයේ විමසා බැලුවොත් තෘප්තිමත්ද කියලා, මට තෘප්තිමත් වෙන්න බෑ කියපු අය තමයි හොඳනෙක් හිටියේ. මෙන්න මේ නොමගින් ගොස් ජීවිත අවසානයේදී තෘප්තිමත් වෙන්න බෑ කියන තැනටපත් වෙන එකද හොඳ? ඉන්පසුවේ හදාගන්න කාලයක් නැහැ. ඒ හැමදෙනාටම මේ තෘප්තිමත් වෙන්නට බැරි දුකින් ජීවත් වෙන බියජනක මරණයකට මුහුණ දෙන තැනට පංකෙත් අපි පාදා ගන්නෙ. මේ පිළිබඳව ධර්මදේශනා කීපයකදී මා පැහැදිලි කරපු කරුණක් ඔබේ මතකයට මතක් කරනවා. මේ යලි මෙසේ පවසන්නේ ඇයි? මේ නිරන්තර ඔබේ අවධානයට ලක්වේද නිසා. මේ නිසා පෞද්ගලිකව තමන් සතු සීලු හැකියාවන් යොදමින් ජීවිතය සැප ළඟා කරගන්න උත්සාහ කරනවා. මව්පියන්, ගුරුවරුන්, රජය විවිධ පහසුකම් සලසා දෙමින් ජීවිතය සැප ලබා දීමට උත්සාහ කරන ලබනවා. නමුත් මේ සියල්ල එක්තරා සීමාවකට යටත්. මතක තියාගන්න, මොන තරම් උත්සාහ කළත් ලබා දී හැකි සීමාවක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ ගණනය කිරීම නැත්නම් නිර්දේශයට අනුව මුළු සැපතෙන් දාසෙන් එකක් තරම්වත් නැහැ. එහෙනම් ජීවන සටන මරණය දක්වා සටන් කරලා ධර්මයේ කියන පැත්ත අවබෝධයෙන් තොරව ලබා ගන්නේ දාසෙන් එකක් විතරයි. තර 16න් 15ක කොටසක් පිළිබඳව තියෙන නිසා තමයි උට තෘප්තිමත් වෙන්න බෑ කියලා කියන්නේ. ඒකයි තං දන්තං සුඛාවහං කියන වචනයක් පෙන්වන්නේ. සිත দমনය කර ගැනීම සැපදෙන දෙයක් කියන්නේ. দমনය කර ගන්නවා කියන්නේ මොකක්ද? দমনයක් නැහැ කියන්නේ මොකක්ද? මේක තේරුම් ගන්න වෙනවා. ඔබ සහ ඔබේ සිත වෙනම කල්පනා කරන බලන්න. ඔබට පුද්ගලයෙක් වශයෙන් ඔබ පෙනෙනවා. ඒ ශරීරය, ඒ ශරීරය හා සිත රැඳී පවතින විට පුද්ගලයා සක්‍රියයි. ඔබ මේගිය මනසරු දැකලා තිබෙනවා ඔබේ මනසරු හැරෙන විට. දැන් අර සක්‍රිය පුද්ගලයා නැත්තම් ආයේ කයේ සක්‍රිය බවක් නැහැ. දැන් අර කල කිසිවල් කරන්නට බෑ. එහෙනම් කයද මෙතන කටයුතු කරලා තිබෙන්නේ? කය කරනවා පෙනුනට කය මෙහෙවා තිබෙන්නේ සිත විසින්. ඒ කය මෙහෙවනු ලබන සිත විවිධාකාරයේ කර්කස අධ්‍යක්ීම් වලට ප්‍රචණ්ඩත්වයට පත් වෙනවා නම් අපි ඒවට කියනවා ලෝභ මූලික සිත්, ද්වේෂ මූලික සිත්, මෝහ මූලික සිත්, තථා කුසල් සිත් කියලා. අකුසල් සිත් වලට ආරෝපණයක් ශක්තියක් දුන්න පුද්ගලයා තමන්ටත් සමාජයටත් හානියක් අයහපතක් කරන ලබනවා. ඒ නිසා අපි පණ නොදිය යුතු අන්තයක් තමයි අකුසල් සිත් කියලා කියන්නේ. එහෙතර දමයන්ති නැති පාරණයක් නැති සිත විසින් විශේෂයෙන් ඇදිලා යනු ලබන්නේ මේ අයහපත් පැත්තට. ඒ නිසායි අපට හැම කෙනෙකුටම උපතත් සමග මව්පියන්ගේ ඇසුරක්, ගුරු ඇසුරක් වගේම කිසියම් ආකාරයක ගැඹුරු දර්ශනයක පාලනයක් අවශ්‍ය වෙන්නේ. සත්‍යයයි හැමගයවන උට සැනසීම ළඟා කර දෙන ධර්මයක පාලනයක් අවශ්‍ය වෙන්නේ. එතකොට ඒ බඳු පාලනයකින් බිලිහෙනවයි කියලා කියන්නේ දරුවෙක්. ඔහු හිතුවක්කාරෙක් වෙනවා. හිතුමතේ කටයුතු කරන්නෙක් වෙනවා. ධර්මයේ වෙනුවට ලෝභය, ධර්මයේ වෙනුවට ද්වේෂය, ධර්මයේ වෙනුවට මෝහය ආදී වශයෙන් ධර්මයේ වෙනුවට නීතිරෝධී බව තමන්ගේ ජීවිතයේ බවට, ජීවන සටන බවට පත් කරගන්න බවට පත් වෙනවා. එබඳු සංඛ්‍යාවක් සමාජයේ බහුතරයක් බවට පත් වීම තුළ සමාජයේ තියෙන සාමය, සමගිය, සමාදානය ඉවත් වෙලා යනවා. එහෙනම් මුළු මහත් ලෝකයක්ම වුන් විසින් කරනු ලබන්නේ අපහසුවට දුකට පත් කරන එක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉගැන්වීමේ මේ দমনය කර ගැනීම සඳහා තමා හඳුනා ගැනීම සහ තමා দমনය කර ගැනීමට ක්‍රමයක් යෝජනා කරලා තිබෙනවා, නිර්දේශ කරලා තිබෙනවා. කොහොමද අපි තමා හඳුනාගන්නේ? තමා කල්පනා යනු මොහතින් මොහත සිත කාය එකතු වී ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක්. මව් කුසේ සිට බිහිව ජීව යනතුරු ජීවිතයේ කෙනෙක් තමා වශයෙන් හිටියාට මේ තමා හඳුනා ගැනීමේදී එහෙම නියත වශයෙන් ඉන්නා වූ තමා කියලා කෙනෙක් නැහැ. මේ කය ඇතැම් විට බයෙන් ක්‍රියා කරනවා, ඇතැම් විට දුකින් ක්‍රියා කරනවා, ඇතැම් විට සතුටින් ක්‍රියා කරනවා, ඇතැම් විට වෛරයෙන් ක්‍රියා කරනවා, ඇතැම් විට තරහින් ක්‍රියා කරනවා. ඒ වගේ ඒ හැඟීම් විසින් ඒ මොහොතේ මේ කය මෙහෙවනු ලබන නිසා කයෙන් වැඩ ගන්න ලබන්නේ. එහිදී අපට දැක ගන්නට හම් වෙන කරුණක් තමයි මේ ජීවිතයේ කියන එක පවතින්නේ අවුරුදු 100ක් 80ක් කියනවට වඩා මොහොතක් පමණයි කියන එක. ඒ මොහොත පිළිබඳව කතා කිරීමේදී තමයි පවතින්නේ උපාද තితి භංග කියන එක. උපාද මවකසෙන් බිහි වුණා, අවුරුදු 100ක් ජීවත් වුණා, 100 දී මැරුණා, 80 දී මැරුණා කියන එකට නොවේ උපාද තితి භංග කියලා කියන්නේ. උපාද හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සැනින්ම නැති වෙනවා, බිඳෙනවා. නමුත් මේ දෙක අතර යම් කිසි අවස්ථාවක් කතා කරන්න ඕන නිසා තිතස්ස අඤ්‍ය තත්තම් පඤ්ඤායති. ඒ තියෙන මොහොතේ තියෙනවා නෙමෙයි අන් පරිද්දකට පෙරලෙනවා. මෙන්න මෙහෙම අපට ශ්‍රණයක් ගන්න පුළුවන් නේද? ඒ ශ්‍රණයේදී තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ශ්‍රණයේදී ක්‍රියාත්මක වෙනත අපි කය භාවිතා කරනවා, වචන භාවිතා කරනවා. ඒ වචනේ භාවිතයට ගනු ලබන්නේ සිත විසින් කියන දෙයකට අනුව. ඒ වචන කය භාවිතයට ගනු ලබන්නේ සිතින් කරන නිර්දේශයකට අනුව. ඒ නිර්දේශිත වචනේ සිතෙහි මොනවද තියන ඇත්තේ? තමා එතනයි ඉන්නේ. ඒ තමා ආරෝපණයන ආකාර කීපයක් තිබෙනවා. ඇතැම් විට තමා ලෝභයෙන් සහ මෝහයෙන් ආරෝපණය වෙනවා. ඇතැම් විට තමා ද්වේෂයෙන් සහ මෝහයෙන් ආරෝපණය වෙනවා. එතකොට තමා පිරිසිදු නැහැ. තමා ස්වාභාවික නැහැ. තමා විකෘතිමත්. එතකොට තමා උත්සාහ කරන ලබන්නේ අන් අය යටපත් කරන්න, පරදන්න, විනාශ කරන්න අන්නයට අයහපතක් වුණාට කමක් නෑ කියන හැඟීම. එතකොට ඒ සඳහා ඒ තමා නැමැති හැඟීම කය වචන සිත් මෙහෙවනු ලබනවා. දැන් අපි ඒක තමා කියන වචනෙන් පාවිච්චි කරගෙන එනවා. තව ටිකක් එහාට ගත්තහම අපි ඒකට ගනු ලබනවා බුදු සමය සඳහන් වෙනවා මම කියන වචනයක්. බුදු සමය සඳහන් වෙන මම කියන වචනය ඔබ හිතන ආකාරයේ සරල දෙයක් නෙවෙයි. ඔබ ඇතැම් විට මම කියලා කියන්නේ ශරීරයට. නැත්තම් පඨවි ආපෝ තේජෝ වායු හතරට. නැත්තම් කෙස්ලොම් නේදත් වලට. මම නෑ කියලා තීරණය ගන්නෙත් මේ එකක් වෙනස් කරලා බලලා. නමුත් බුදු පියාණන් වහන්සේ මේ වචනේ දේශනා කරනකොට භාවිතා කළ අර්ථය තමයි සක්කාය දිට්ඨි. දිට්ඨි කියන වචනේ තේරුම තියෙන දෙයක් නොවේ. නමුත් නැති දෙයක් පේනවා වශයෙන් ගත්ත මුලාව කියන එකයි. දැන් සක්කාය ළඟට හොයා ගන්න වෙනවා. සක්කාය කියන්නේ අර ශනියකින් උත්පාද වෙන අවස්ථාව කරනු ලබන විශ්ලේෂණයයි. අවස්ථාව ගැන කරනු ලබන විශ්ලේෂණයයි. ඒකට කියන්නේ සක්කාය කියන්නේ පංචස්කන්ධය කියලා. පංචස්කන්ධය කියලා කියන්නේ ක්ෂණයකින් ඇති වී නැති වෙන අපේ සිතෙහි පවතින ධර්මතාවය. ඒ ස්කන්ධ පංචකයෙන් පංචකයට තමා විනාශ වෙනවා. එක එක වර්ගයේ තමයි කය පාලනය කරන ලබන්නේ, වචනේ පාලනය කරන ලබන්නේ. උදාහරණයක් වශයෙන් හිතන්නකෝ යම් කිසි චරිත 10ක් රඟපාන්න නළුවෙකුට සිදුවී පවතිනවා. වේදිකාව පිටුපස ශ්‍රේණියකින් විශ්වවිද්‍යාලයේ හැටි ඇඳුම් පත්‍රල 10ක් තියෙනවා. විනාඩියකින් දෙකකින් තුනකින්. ඔහු වේදිකාව පිටුපසට ගොස් විශ්ව ගන්නනවා. අපව වෙනකොට ස්ත්‍රියෙක්, පුරුෂයෙක්, සිඟන්නෙක්, රජ කෙනෙක් සොරෙක් ආදී වශයෙන් අපට අර ඇඳුම මගින් ඔහු විශ් ගන්නට ලැබෙනවා. නමුත් ඇතුළත ඉන්නේ එකම කෙනෙක් නේ. අන්න ඒ වගේ මේ තමාගේ චරිත නිරූපණයත් ක්ලේශයන් විසින් විවිධ චරිත. කය වසංගීතගෙන කය විසින් කය සිත විසින් මේ කය විවිධ චරිත රඟපාවන ලබනවා. අර ඇඳුම මේස් ගන්නවා වගේ. ඇඳුමේදී සොරෙක් රජ කෙනෙක් සිඟන්නේ ආදි වශයෙන් පී මවක් ස්ත්‍රියක් වශයෙන් ඒ පුද්ගලයාම පිටින් විශ් ගන්න පුළුවන්. ඒ වගේ මේ ඔබේ ශරීර නැමැති පුද්ගලයාගේ මේ විපර්යාසයන් වෙනස් වීම ඔබේ සිතෙහි බලපාන්නා වූ චේතනාවේ ස්වභාවයයි. ඒ චේතනාවට ඔබ මොනවද එකතු කරලා තියෙන්නේ? බහුතර සමාජයේ පෘථග්ජන සමාජයේ මේ චේතනාවට එකතු කරන ලබන්නේ ලෝභ මෝහ සහ ද්වේෂ මෝහ. එතකොට තමා බවට පත්වන්නේ ලෝභය, ද්වේෂය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, බය ආදී විවිධ හැඟීම්. එතකොට ඒක තමයි ඒකට දිට්ඨිය කියලා කියන්නේ. මම මේකට තවත් පැහැදිලි කිරීම සපයා තිබෙනවා ඉදිරි ධර්මයක ධර්මදේශනාවල. පංචස්කන්ධය ආත්ම කොට ගැනීම සක්කාය දිට්ඨියයි. පංචස්කන්ධය කියන එක මම ඔබට පැහැදිලි කරලා තිබෙනවා. ඇසට රූපයක් නැරඹීමේදී, කනට ශබ්දයක් ඇසීමේදී, නාසයට ගන්ධයක් දැනීමේදී, දිවට රසක් දැනීමේදී, කයට පහසක් දැනීමේදී සහ මනෝද්වාරයෙන් අරමුණක් නිදීමේදී උපදින චිත්තචෛසික ධර්මතාවය තමයි මේ වචන පහෙන් විග්‍රහ කරලා තියෙන්නේ. ඒක ලෝකේ ජීවත් වෙන්න අවශ්‍යයි ස්වාභාවිකව. කියනතෝන දෙයක්. නමුත් ඒ ස්වාභාවිකත්වයේ ඉක්මවා යමින් අන්නේ ස්වාභාවික තත්වයේ ඇති වුණ අස්වාභාවිකත්වයක් තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. දැන් බුදු සමයෙන් වචනයක් උගහා ගන්න. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. සාරාංශ කරලා කෙටියෙන් කියනවා නම් මිනිසා දුකටපත් කරන ලබන්නේ පංච උපාදානස්කන්ධය විසින්. පංචස්කන්ධා දුක්ඛා යනුවෙන් වදාළ බුදු වදනක් නැහැ. පංචස්කන්ධයේ තියෙන ධර්මතාවයේදී විවිධ වේශ නිරූපණය කරන තමා ඉවත් වී ගොස් පංච උපාදානස්කන්ධයේ තියෙන ධර්මතාවයේදී තමයි මේ විවිධ වේශ නිරූපණය කරන්නා වූ අර අසංවරශීලී සංවර නැති වුණා වූ ප්‍රවේගකාරී වුණා වූ විනාශකාරී වූ තමා සිටින්නේ. දැන් මේ තමා හඳුනා ගන්න ඕනේ, තමා හඳුනාගෙන තමා දමනය කර ගන්න ඕනේ. තමා හැදුනේ කුණක් නිසාද? කැටයකට පුඩා දරුවෙක් රුපියල් 5-5 දැම්මොත් මේ කැටි මුදල් ප්‍රමාණය විශාල වෙනවා. ඒ කාසි ටික ඔක්කොම එකතු කරලා එක කොලයක් බවට පත් කරගත්තේ. කුඩා දරුවෙක් කැටයකට මුදල් දමන්නාසේ අරමුණු ගැනීමේදී පුහුදුන් සමාජයේ පුද්ගලෙක් ඒ හැම එකක් සමගම ස්වභාවිකත්වයේ ඉක්මවා ගිය අස්වාභාවික ධර්ම භාවික ධර්මතාවයක් භාවිතයට ගන්න ලබනවා. අනේ අස්වාභාවික ධර්මතාවයේ භාවිතයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි තමන්ගේ සිත තුළ මේ ආත්ම කේන්ද්‍රීය වූ සංකල්පය ගොඩනැගෙන්නේ. මමත්වයක් හැදෙනවා, මමත්වයක් රෝපණය වෙනවා, මමත්වයක් මෝරණය වෙනවා, මෝහන මෝරනවා. ඔබ යම් කිසි මොහතක ද්වේෂයෙන් වචනයක් පිටකළොත්, ඔබ යම් කිසි මොහොතක ද්වේෂසහගතව යම් ක්‍රියාවක් කළොත් ඔබට පෙනෙන්නේ ඔබේ කටයි ඒක කළේ, ඔබට පෙනෙන්නේ ඔබේ කයයි ඒක කළේ කියලා. නමුත් මේ අහිංසක වූ කය, මේ ගියන් පසු කිසි දෙයක් කරගත නැති මේ අහිංසක වූ කය ඒවට මෙහෙවන ලැබී කවුරු විසින්ද? ද්වේෂේ නැමැති තමා විසින්, මෝහේ නැමැති තමා විසින්. එතකොට එහෙමනම් මේ තමා කියන සංකල්පයට ද්වේෂේ මෝහේ ලෝභයේ පණ දෙන තාක්කල් මේ රටක වැඩක්ද සිද්ධ වෙන්නේ? තමන්ට වැඩක්ද සිද්ධ වෙන්නේ? නිරන්තරයෙන්ම ඔවුන් විනාශකාරීන් බවට පත් වෙනවා. විතරක් නෙමෙයි ඔවුන් විසින්ම දුකට පත් වෙනවා. නීති ඉදිරියේ දඬුවම් මිදමේ යන්න සිදු වෙනවා. සමාජයේ නින්දා විඳින්න සිදු වෙනවා. තවත් විවිධ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී මරුම් කාමියන්ට සිද්ධ වෙනවා. රෝගී බවට පත් වෙනියන්න සිද්ධ වෙනවා. මේ විදිහට පෙනෙනවද වරදවාගත් තමා විසින් තමාට දෙන ලද වද පිළිහෙර කරදර. එහෙමනම් අපි මොකද්ද හොයාගන්න ඕන? බුදුන් වහන්සේ මේ පිළිබඳව වදාළාපු ධර්මයේ සහ අපි ක්‍රියාත්මක කරන ධර්මය අතර වෙනස ඉගෙන ගන්න ඕන. මේ මොහොතින් මොහොත ඇති වී නැති වී යන ධර්මතාවයක් ක්‍රියාත්මක වෙන්නේ. ඒක ඔබ දැනගත්තත් නැතත් බෞද්ධයෙක් වුණත් එක සිදුවෙන කාරණේ එකයි. මේ මොහොතින් මොහොත ඇති වී නැති වී යන ධර්මතාවිල තුළ තියෙන විකෘතිය කුමක්ද? විකෘතියක් එක. විකෘතිය තමයි ඒ හටගන්නා වූ ආරම්මණය විසින් තමාව මෙහෙවනු ලැබීම. එතකොට අපි ඒකට කියන්නේ සක්කාය දිට්ඨිය බැඳෙනවා කියලා. සක්කාය දිට්ඨිය බැඳෙන්නේ අරමුණෙහි. අරමුණ තුලයි සක්කාය දිට්ඨිය තියෙන්නේ. එතනදි සිදුවෙන දෙයක් තමයි මම බවට පත් වෙනවා කියන එකේ තේරුම ඒක නිට්ටය උනායි කියන එක. එහෙම වුණා නම් ඒක මගෙත් වෙනවා. ඒකට කියනවා සුඛ කියලා. එහෙම වුණා නම් ඒක මගේ ආත්මයක් වෙනවා. ඒකට කියනවා ආත්ම කියලා. දැන් ලෝකයා, පොහුදුන් කියන ලෝකයාගේ ගමන් මඟ මේ නිත්‍ය සුඛාත්ම නම් වූ දර්ශනය තුලයි. ඒ නිසා ඉබඳු අයගේ ලෝකයක් තුළ ගැටීම් ප්‍රශ්න කියන ඒවා निराකරණය කරලා ඉවර කරන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේ ලොවට දේශනා කළ ධර්මයේ කියලා මා පෙන්වන්න හදන්නේ. එහෙම නැත්නම් මේ තමා දමණය කරගත හැකි ධර්මයේ කියලා මා පෙන්වන්න හදන්නේ කුමක්ද? ජලයට කර්මනාකරණය කරන්න ක්‍රමයක් තිබුණා. යකඩයට නමා ගන්න රත් වීම ප්‍රයෝගී වුණා. මේ දමණය කළගත නොහැකි සිත දමණය කර ගැනීමට බුදුජානන් වහන්සේ දේශනා කළ ධර්මයේ කියලා නැත්නම් ප්‍රයෝගී කරගත ධර්මයේ කියන්නේ කුමක්ද? ඒ තේරුම් ගත්ත කෙනාටයි ඒ සරණ කරන ගත්ත කෙනාටයි සැබෑවටම ධම්මං සරණං ගච්ඡාමි කියන වචනයට වරංගු භාවයක් ලබා දෙන්න පුළුවන් කමක් තියෙන්නේ. දැන් මෙතන මම තව පොඩි විග්‍රහයක් කරනවා. මේ ධර්මතාවයේ සරණ කර නොගෙන කෙනෙකුට සංවර වෙන්න පුළුවන්. කායික වාචික මානසික සංවර වෙන්න පුළුවන්. සිල්වත් වෙන්න පුළුවන්. හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. දානපතියෙක් වෙන්න පුළුවන්. පරලෝක ජීවිතේ සුගතිගාමි වෙන්නත් පුළුවන්. මෙලෝ වශයෙන් ගත් කල ආයවරණ සැපල හිමි කර ගන්නත් පුළුවන්. රූපී අරූපී බඹතල ඉපදලා කාලයක් ඉන්නත් පුළුවන්. නමුත් එසේ කරගත් ධර්මයේ උපයෝගී කරගන්න නොවේ නම් ඒ හැමතැනකදීම තමා නම් වූ මුලාවෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ හැමතැනකම තමා ඉන්නවා. මේ මම බවට පත් කර ගැනීම කියන එකේ පත් කරගනු ලබන්නේ හොඳ දේවල් විතරක් නෙමෙයි. උගත් දේවල් විතරක් නෙමෙයි. නරක දේවල්, දුර්වල දේවල්, තමාට තියෙන ඕනෑම දෙයක්. උදාහරණයක් වශයෙන් ධනය, කුලය, නිලය, බලය, දුප්පත්කම, උගත්කම, දුර්වලකම, වංචනික බව, දන්නවා කියන හැඟීම, ඔයාදී වශයෙන් තියෙන ඕනෑම දෙයක්. අල්ලගත්ත ගමන් ඒ තියෙන දෙයින් අහංකාර වෙනවා. අහංකාර වෙනවා කියන්නේ ඒක මම කොට ගන්නවා කියන එකයි. අතක තියාගන්න අහංකාරය කියන ලස්සන වචනයක් ඒක. ඇති වෙන නැති වෙනවා නම් අහංකාර කරන්න දෙයක් නැහැ, ඉවර වෙනවා. නමුත් තියාගත්තොත් එහෙම උවින් අහංකාර වෙනවා. අපි ගම්බද විවාහරේදී මොකට කියන්නේ ටිකක් උඩින් යනවා නැත්තම් ඔළුවට ගන්නවා හැම කියලා ගම්බද නෙමෙයි සාමාන්‍ය විවාහරේ ඕනෑම තැනක. මේකට මතක් වෙන උදාහරණයක් උත් තියෙනවා. ජාතක පොතේ තියෙනවා රජතුමා උයන් කෙලියට යනවා. කටුස්සා තොරණේ ඉඳගෙන හිස පහත් කරනවා. මොකක් කරනවද? ඒ රජතුමාට ගරු සත්කාර සම්මාන දක්වනවා. එහෙනම් එයාට රත්තරන් වියටක් දෙන්න. රජතුමා එහෙම ප්‍රදානය කරන්න කියනවා. එහෙනම් කටුස්සටත් එහෙම හම්බ වෙනවා රත්තරන් වතාවක් දෙවතාවක්. දැන් රජතුමාට රත්තරන් ගොඩක් තියෙනවා පළඳගෙන යනවා. නමුත් කටුස්ස කල්පනා කරනවා මගේ ධර්මයට මතස්සත් තරම් තියෙනවා මම මොකටද දැන් කද්දිරුවන්ට යටත් වෙන්නේ කරු කරන්නේ කියලා විල්ලවණන් නැත. ඔය පෙන්නන්නේ ඔය දර්ශනේ කටුස් කතාවක් නෙවෙයි. ලොකු දේවල් වලින් ලොකු අය අහංකාර වෙනවා. පොඩි දේවල් වලින් Tamanට තියෙන දුර්වලකම නුත් Taman අහංකාර වෙනවා. අහංකාරයේ විනාශයේ මුලය කියලා යමෙක් මේ රටේ කීවා නම් ඒ කියලා තියෙන්නේ ඔන්න ඔකටයි. එහෙනම් ඔබ සැනසෙන්න තුරුනම් අහංකාරයත් එක්ක ඔබට සැනසෙන්න හම් වෙන්නේ නැහැ. නමුත් අහංකාරයත් එක්කලා පියෙක් වෙන්න පුළුවන්. මවෙක් වෙන්න පුළුවන්. උගතෙක් වෙන්න පුළුවන්. දේශකින් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. චින්තකයෙක් වෙන්න පුළුවන්. පින් කරන්න පුළුවන්. සිල් ගන්න පුළුවන්. භාවනා කරන්න පුළුවන්. අහංකාරය සමග බුදුරජාණන් වහන්සේගේ නිර්දේශයේ අහංකාරය සමග මේවා කිරීම නෙමෙයි අහංකාරය විනාශයටපත් කර ගැනීම. ඇතැම්ම කියනවා මම කියලා කෙනෙක් නැහැ කියලා. එහෙම කල් නැතිව වචන කියන්න එපා. ඒකේ සැබෑ අර්ථය කියෙන්නේ නැහැ. ළමා කාලේ ඉක්ම යාමත් සමග සියලුම දෙනා මේ මමත්වෝ මමත්වේ නම් මෝ මුලාවට බැඳෙනවා. ඒකයි සක්කාය දිච්ච කියලා කියන්නේ. නැති කරන්න දෙයක් නැහැ නම මම කියලා දෙන්නේ නැහැ. එහෙනම් නිවන් ලබන්න කෙනෙකුත් නැහැ කියලා මේ වගේ විනාශකාරී වචන සමාජයට බහිදානවා නොහැරිය යුතුයි. මොකද සමස්ත සමාජයේම මේ දෘෂ්ටියට අහු වෙනවා. ඒ අහු වෙන එකේ ප්‍රතිඵලය තමයි මරණයට බය. මරණයට මැරෙන්න බය කවුද? මම නැමැති මුලාව තිබෙන නිසා. කෙනෙක් ඉන්න නිසා නෙමෙයි. මමයි මැරෙන්න බය. එනිසා බුදුරජාණන් වහන්සේ දුකට හේතුව වශයෙන් පෙන්වන්නේ තණ්හාව කියලා. තණ්හාව සහ මම යන දෙකක් නෙමෙයි. යම් දේශයක් ආවනම් ඒ දේශය තුළ තියෙන තණ්හාව. මෝහයක් ආවනම් මෝහය තුළ තියෙන තණ්හාව. ඊර්ෂ්‍යාවක් ආවනම් ඊර්ෂ්‍යාව තුළ තණ්හාව. තණ්හාව යනුවේ අල්ලා ගැනීම, බාර ගැනීම. තණ්හාව යනුවේ නිත්‍ය කොට ගැනීම. එනිසා පාරමිතාවන් සම්පූර්ණ කරලා බොහෝ කල් සමාජයේ විවිධ පුද්ගලයන් ඇසුරු කරලා උපරිම ගිහි සම්පත් විඳලා උන්වහන්සේ තමා විසින් ප්‍රත්‍යක්ෂ කරගත්ත දෙයක් තියෙනවා. තමා බුද්ධ නම් වූ තත්ත්වයට පත්වීම සඳහා භාවිතා කරලා තිබෙන්නේ මේ සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් වූ ධර්මතාවයයි. ඒ සංස්කාරයන්ගේ සැබෑ උරුමයයි සැබෑ ස්වરૂපයයි. ඒ බුදුවරයා වටහා ගත්තා. වටහාගෙන දේශනා කළා ලෝකයා පිළිගත්තත් නැතත් බුදුරු හිටියත් නැතත් සංස්කාරයන්ගේ සැබෑ ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්මයයි. ඔබ සසරේ ඇවිදින්නේ අපාය යන්නේ හෝ දෙවියන් අතර උපදින්න හෝ බ්‍රහ්ම ලෝකේ යන්නේ හෝ සංස්කාරයන් ඔබ නිත්‍ය සුඛ ගත්ත කොටස් ගත්තා වූ සීමාව තුළයි. එතකොට ධර්මයේ සරණක් තුළින් නෙමෙයි සත්‍ය සසරේ ඇවිදින්නේ. සංස්කාරයන් නිත්‍ය සුඛාත්මකට ගැනීම නම් වූ අධර්මයේ සරණ නිසා. එතකොට නිත්‍ය සුඛාත්ම නම් වූ මේ අධර්මයේ සරණ නිසා ඔබට හිමි වෙන්නේ 16 එකක සැපතක් සහ විශාල ප්‍රමාණයක දුකක්. ඒකයි මේ දුක්ඛෝපතිට්ඨිතෝ ලෝකෝ කියලා කියන්නේ. ලෝකේ කියන්නේ ස්කන්ධ පංචකයට ස්කන්ධ පංචකේ උපාදාන වුණාම ඒක තියෙන්නෙම දුකයි. නමුත් ඒක සත්‍ය වූ නිත්‍ය වූ දුකක් නෙවෙයි. ඒක ඔබ විසින් හදාගත්ත ඔබට ආවේනික වූ දුකක්. ඒ දුක දැන් නම් තියෙන්නේ අතමිදෙන්නටත් ඕන දැන්. ඒ අතමිදීම සඳහා උන්වහන්සේ නිර්දේශ කළ දේ කුමක්ද? අන්න වතුරෙන් වැඩ ගන්න ක්‍රමයක් තිබුණා. යකඩින් වැඩ ගන්න ක්‍රමයක් තිබුණා. ඔබ කල්යාණ මිත්‍ර සේවනයක් ලබාගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරලා මේ සිත දමණය වෙන්නේ මොන කළොත්ද කියලා ඉගෙන ගන්න. ඒ ඉගෙන ගන්නකොට ඔබට අනිවාර්යෙන් ඉගෙන ගන්නට හම්බ වෙනවා. නැත්තම් අවසන් විග්‍රහයදී ඉගෙන ගන්නට හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මෙන්න මේ වචනය. සම්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතහ නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. යම් විටක සියලුම සංස්කාරයන් අනිත්‍යයි නොනින දකීද. යම් විටක යදා පඤ්ඤාය ප්‍රඥාවෙන් දකීද. එවිට සංකාර කය කෙරෙහි සංකාරයන් සැස් කිරීම කෙරෙහි කලකිරෙනවා. අත නිබ්බින්දති කියන්නේ ඒකයි. සංස්කාරයන් රැස් කිරීම කරේ සංස්කාරයන් මම කොට ගැනීම කරේ කලකිරුණ පුද්ගලයා තවදුරටත් සංස්කාරයන්ට මම මගේ ආත්ම කියලා වටිනාකමක් දෙන්නේ නැති තැනට පාර කපා ගන්නවා. ඒස මග්ග එහෙම නිවනට මගේ. දැන් මේ නිර්දේශ කරලා තියෙන්නේ කොහොමද? සංස්කාරයන් නිත්‍ය සුඛාත්මකට ගැනීම තුළ පවු නිත්‍ය සුඛාත්මරන් අපාය යනවා. පින් නිත්‍ය සුඛාත්මකට අරන් දෙවියෝ සහ මිනිසුන් අතර උපදිනවා. ධ්‍යාන නිත්‍ය සුඛාත්මකට අරන් රූපී අරූපී බ්‍රහ්මතලවල උපදිනවා. පංච උපාදානස්කන්ධෙන් මිදිලා නැහැ. මම සිවුම් වෙනවා, මම සැඟ වෙනවා ඇරුණාම මම කියන මුලාවෙන් ගැලවෙන්න බැරි වෙනවා. එහෙනම් නිත්‍ය කියන වචනේට අර්ථයක් තමයි මම කියන්නේ. සුඛ කියන වචනේට අර්ථයක් තමයි මගේ කියන්නේ. ආත්ම කියන වචනේට අර්ථයක් තමයි මගේ ආත්මය කියන්නේ. එතකොට මම මගේ ආත්ම කියන්නේ ඕනෑම හට ගන්න ආරම්මණයක් නිත්‍ය සුඛාත්මකට ගන්නවට අල්ලා ගන්නවට. ඒ අනන්ත සසරේ කළ දේ සහ තවදුරටත් කරන්නේ නම් ඔබට හිමිවන උරුමය ජාති ජරා ව්‍යාධි ශෝක මරණ. දැන් මෙතන මේ සිතෙහි ඇති වෙන නැති වෙන එක තමයි අනිත්‍ය කියන්නේ. ඔබ විසින් ගසකොළ නැතිවීම නිසා භාවිතා කරන අනිත්‍ය කියන වචන තේමී අනිත්‍ය කියලා කියන්නේ. ආරම්මණයක් හටගත්ත සැනින් නැතිවීම ඊට ඇති ප්‍රවණතාවයක්. එසේ නැති උනායි කියලා දුක නැති වෙන්නේ නැහැ. මොකද මේ නොනින් දකින අනිත්‍ය කියලා කියන්නේ. අල්ලගන්නේ නැත්නම්, නිත්‍ය කොට ගන්න නැත්නම්, මම කොට ගන්න නැත්නම්, මේ ආලෝකයේදී සිදුවෙන සිද්ධියයි අනිත්‍ය. දැන් කිසියෙක කුඩා කාලේ ඉඳලා ලෝභය, ද්වේෂය, මෝහය මේවා මම කොට, මගේ කොට, මගේ ආත්ම කොට ගන්නවා කියලා කී කියා ගත්තේ නැහැ. නමුත් යමක් අල්ලා ගත්තා නම්, බාර ගත්තා නම්, ඒන් හැදුනේ මම. ඒ මම හැදීමේ ප්‍රතිඵලය තමයි නැවත උපතක් සඳහා ශේෂ වීම සහ ශේෂ පුනර්භවය සඳහා හේතු අවකාශ වීම. පුනර්භවය සඳහා හේතු අවකාශ කරනු ලබන්නේ මම විසින් සහ පංච උපාදානස්කන්ධය විසින්. අවකාශ කළොත් නැවත සංඛාර වෙනවා, නැත්තම් නැවත පුනර්භව කියන්නේ නැවත වීමක් හට ගන්නවා. එතකොට මමත්වයේ විසින් තමයි පුනර්භවයේ හේතු එකතු කරමින් ඔබට ජීවිතයේ දුක් වැඩි කරලා දෙන්නේ. නමුත් පුනර්භවය සඳහා තියෙන හේතු ඉතුරු නොවී නිමා කරන්න පුළුවන් නම්, අරමුණ හට ගන්නවා, අවශ්‍ය හඳුනා ගැනීම කරන ලබනවා වේදනාවෙන්. වේදනාවට තණ්හා කරන්ට යන්නේ නැතුව. වේදනාව අල්ලා ගන්න නැත්නම් වේදනාවට සිදෙන දේ අනිත්‍යයි. එතකොට ඔබට මේ කියන සිහියෙන් ඔබේ ඔබ කියන හැඟීම පළවෙනි ස්කන්ධ පහේදී ආපුවම අටහුවිලා ඔබේ සතිය ඉක්මන් වෙලා ඊළඟ එකේදී අල්ලා නොගැනීම ක්‍රියාත්මක කරන්නේ නම් උපන් කෝපය වැඩි දියුණු වෙනවට සංසිඳීම ආරම්භ වෙනවා. උපන් ලෝභය වැඩි දියුණු වෙනවට සංසිඳීම ආරම්භ වෙනවා. උපන් මුලාව වැඩි දියුණු වෙනවට සංසිඳීම ආරම්භ වෙනවා. ඔබ මමත්වයෙන් ක්‍රියා කරන්නේ නම් නිරන්තරයෙන් තවදුරටත් ඔබ ලෝයිබෝයිත ආහාර, දේසේත ආහාර, මෝහේත ආහාර සහ සසර ගමනට ආහාර සපයන්නේ බවට පත් වෙනවා. ගමන නිමා කරන්නට නම් පුනර්භවය සඳහා තියෙන හේතු අවකාශ කිරීම නිමාවී තියෙන හේතුත් ඉවත් වෙන සිද්ධ වෙනවා. කොහොමද අවකාශ වුනේ? අවකාශ වුනේ නිත්‍ය සුඛ කියන සංකල්පය තුළ. ඒකයි පින් සිදුවෙනවා, පව් සිදුවෙනවා කියන එකේ තේරුම. නැවත ඉබඳුම සංඛාරයක් ඔබට සකස් කර දීම සඳහා හේතුවක්, ප්‍රධාන හේතුවක් ශේෂ වෙනවා. පින් සිදුවීමේ සහ පව් සිදුවීමේදී වෙනසකට තියෙන්නේ පව් වලදී දුක් විපාක වැඩිකම, පින් වලදී ලෞකික වශයෙන්ගත් කල සිතාක වැඩිකම. සමස්ත වශයෙන්ගත් කලෝ ජාති ජරා ව්‍යාධි මරණම් වූ දුක් වලින් මිදලා නැහැ. පින් කරන්නා නෙමෙයි රූපී අරූපී ධ්‍යාන ලාභියා පවා ජාති ජරා ව්‍යාධි ශෝක මරණ ටිකකට කල් දාලා ඇරුණාම මිදෙලා නැහැ. හේතුව වුන් මැදුම් පිළිවෙත නම් වූ මාර්ගයේ නොගොස් වෙනත් මඟකින් ගොස් මම සියුම් කරගත් බැවින් සහ මම සංගවාගත් බැවින්. ඔබට කල්යාණ මිතුරෙක් ඇසුරු කරගෙන සියලුම සංස්කාරයන් කියලා කියන්නේ මිනිසාගේ සිත්ය ක්‍රස් කරන ලබන්නා වූ පුණ්‍යාභි සංකාරයන්ට සහ අනිත්‍යාභි සංකාරයන්ට කියන එක ඉගෙන ගන්න උත්සාහ කරන්න. අනිත්‍යවි සංඛාරයන් මූ වචනයක් දීලා තියෙන්නේ බුද්ධ කාලයේ බුදු සංඛාරයන් රැස් කරගත්තයි හිතේ නිසාද ඉන්න පුළුවන් අපට හමුණු වුණාට කලාතුරකින්. දැන් සබ්බේ සංඛාරා අනිච්චාති යන බුද්ධ වචනයෙන් පෙන්වන්නේ මොනම සංඛාරයක්වත් ඔබ නිත්‍ය කොට ගත්තට ඒ ස්වභාවික தත්ත්වෙ නිත්‍ය නෙමෙයි අල්ලගන්න නැත්නම් ඉතිරි නිතුව නැති වෙන බව. දැන් කර්ම රැස්ුනේ කර්ම රැස්වීමෙන් සත්‍ය සසර ගමන් කළේ දුක් විඳේ නිත්‍ය සුඛාත්ම සංකල්පය තුළ. ඒ තුළ හැම වෙලේ සසර ගමන පමණයි. ඒ තුළ අර කර්ම හේතු බීජ රැස්වීමෙන් නැවත උපතක් හට ගන්නවා. සකස් කරලා දෙනවා. සංඛාර කියන වචනේම තේරුම ඉබඳු දෙයක් යලි හට ගැනීමට හැකියාවක් ඇති කියන එක. දැන් තවත් ධර්ම දේශනාවක මතක් කළා මේ සංඛාරයන් ශූන්‍ය වෙනවා මමත්වයෙන්. අන්න ඒකට තමයි අනිත්‍ය කියලා කියන්නේ. අල්ලගන්න නැත්නම් මමත්වයටපත් නොවි නැති වෙනවා. උපාදාන නොවි නැති වෙනවා. උපාදාන නොවි නැති වෙන එකට තමයි බුදුරජාණන් වහන්සේ වදාහරණ නොවනින් දකින අනිත්‍ය කියලා කියන්නේ. අන්න අත්තානං දමයන්ති පණ්ඩිතෝ පණ්ඩිතා. නොනැත්තාට මේක තේරුම් ගන්න පුළුවන් වුණාම තමා ඉන්න තැන තේරෙනවා. තමා ඉන්නේ නිත්‍ය සුඛාත්ම සංකල්පය තුළ. තමා දමණය වෙන්නේ අල්ලා නොගැනීම තුළින්. අන්න සති මෙතෙන්ට එකතු වෙන්න වෙනවා සිහි නැවති කුසල ජයසිතේ. වීරිය ක්‍රান্ত වෙනවා. මොකද සසරේ අනන්ත ජීවිත ගණනක් මේ සෝදාත්මකට ගත්තා වුරුද්දක් මේ පැත්තට ඇදගෙන යන්නේ. බලවත් ගවයා මේ පැත්තට දුර්වල ගවයා ඇදගෙන යන ආශේෂී සෑමේදී නැත්නම් කවදරට උත්තරදී අපේ නුවණ ඇදගෙන අනිත් පැත්තට යන්න යනවා මෝඩකම විසින්. එනිසායි තමයි විරි ඉන්ද්‍රිය විරි බලය විරිය සම්බොජ්ජංගය කියලා වැඩෙන එකක් වෙන්නලා තියෙන්නේ. සති ඉන්ද්‍රිය සති බලය සති සම්බොජ්ජංගය කියලා මේක වැඩෙන්න ඕන කියලා පෙන්නලා තියෙන්නේ. ඒ වැඩෙන වැඩි දියුණු කරන එකට තමයි කියන්නේ භාවනා වඩනවා කියලා. ඒ වැඩෙනකොට තමයි අර සිහිය ප්‍රධාන වෙනකොට මම කියන බලවත් බව දුර්වල වෙන්නේ. ඒ මම කියන බව දුර්වලතාවයම ආරම්භ වන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිලපත පරාමාස කියන මේ ධර්මතාවයන් මමත්වෙන් හිස් බව තේරුම් ගිය දවසට. එදයින් පසු කාමරාග ව්‍යාපාද තුනී කිරීම නම් වූ මේ ධර්මතාවය තමයි කමන්ත කරන්න තියෙන භාවනාව සතිපට්ඨානය. කාමරාග ව්‍යාපාද උපදිනවා කියන්නේ එතන මම ඉන්නවා කියන එක. එහෙනම් මමත් එසේ නොදින්න පුළුවන් වෙන්නේ නුවණින් දකින අල්ලා නොදිනීම තුළින් සිදුවෙන අනිත්‍යතාවය තුළින්. එතකොට පුදුන් පුද්ගලයා තුළත් මේක නැති වෙනවා නැතිකනත් ඒක අනිත්‍යවන්නේ නැහැ. එහෙම නිසා මේක දෙකයි පෙන්වන්නේ මේක මේ නුවණින් දකින අනිත්‍යතාවයක් තුළ. ශේෂ නොවි නිමා වෙනවා. අනිත්‍ය නම් එකකින් කියන්නේ මම කියලා කෙනෙක් නැහැ කියන එක. දුක්ඛ නම් එකකින් කියන්නේ නම් මගේ වන්නේ නැහැ ඒක කියන එක. අනාත්ම නම් ඒක මගේ ආත්මේ නෙමෙයි. එතකොට ස්කන්ධ පහට උපදින ඕනෑම සංඛාරයක් නිට්ඨ සුඛාත්ම නම් එතනයි මම ඉන්නේ, මගේ ඉන්නේ, මගේ ආත්මේ වෙන්නේ. ඒ නිසා මේක තේරුම් නොගෙන මම කියලා කෙනෙක් නැහැ කියන වචන නිරන්තරයෙන් පාවිච්චි කරලා සමාජය නොගවන්නත් එපා. ඒකේ අර්ථය ගැඹුරට ඇවිදින්නේ නැහැ එහෙම කීවට. දැන් බුදු වුණ අරහත් උනායි කියලා කියනකොට පුද්ගලෙක් ඉන්නවා, දන්වා දන්වා ධර්ම දේශනා කරනවා, කරුණාවෙන් කතා කරනවා, සමාජ මෙහෙවර සඳහා පූර්ණ කාලය වේදෙනවා. නමුත් එතන නම් දැන් මම කියලා කෙනෙක් නැහැ. එතන ස්කන්ධ පහට ගැනීම විතරයි මම කියන එකට මෙන්නා විවහාර මාත්‍රයක් කියලා. විවහාර මාත්‍රයෙන් මම සම්මා සම්බුද්ධ නැත්නම් මම සරියුත් කියලා කියාවි. නමුත් අර මම කොට අල්ලා ගැනීම නැහැ කියන එකයි කියන්නේ. එනිසා අල්ලා ගැනීමෙන් පැවුලත් අල්ලා ගැනීම නොගැනීමෙන් නතොලක් දේශනා කරමි කියන බුද්ධ වචනය පිටින් මම ගන්නවා. අ르ගෙන කියනවා යකඩේ රත් කරගත්තාම නමන්න පුළුවන් වගේ, ජල ශිල්පියෙක් වුණාම ඕන තැනට ජලය ගෙන යන්න පුළුවන් වගේ මේ සිත ගමනේ කරගන්නා වූ ක්‍රමය තමයි මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව පිළිගැනීම. පළමුව පිළිගන්න ඉන්න ඉදිරියට ගෙන යන්න සියට සියක් එසේ පිළිගන්නා විට ඔබ ළඟ උපදින්න කෙනෙක්, මැරෙන්න කෙනෙක්, දුක් විඳින්න කෙනෙක් නැති වේවි. එතකොට මෙතනයි දුක පවතින්නේ, දුක නිවී වෙන්නේ මෙතනයි. මතක තියාගන්න. දුක නැති වූ තැනක් මෙතනමයි වර්තමානයමයි. ඒසුවේ ඔබ අරමුණක් රස විඳින ස්වාසයෙන් එකක් සුඛය වගේ වේදේක සෝයක් නෙවෙයි, මම මුල් කොටගත් සෝයක් නෙවෙයි, නැති වෙන සෝයක් නෙවෙයි, නැති නොවන සෝයක්. එහි විඳින්නම් වූ නම් වූ මුලාව නැත. ඒත් විඳීමක් අසෝකයක් ඇත. එනිසා අපි මේ ගාථාව තුල පැවිදි පවතින ධර්මතාවයයි මේ කාලය තුල මම ඔබට පැහැදිලි කරන්න උත්සාහ කළේ. එනිසා මේ ධර්මයේ ශ්‍රවණය කොට යලිත් මා මතක් කරනවා ජලයෙන් වැඩ ගන්න පුළුවන් ක්‍රමයක් දුන්නා වගේ ලී වලින් වැඩ ගන්න ක්‍රමයක් දුන්නා වගේ මේ අනිත්‍යකරණාත්ම නම් වූ ධර්මතාවයේ තේරුම් අරගෙන තමා දමණය කරගන්න අත්තානම් දමයන්ති පණ්ඩිතා ඔබටත් කවුරුවත් උපාධියක් දුන්නේ නැති වුණාට පණ්ඩිතයෙක් බවට පත් වෙන්න පුළුවන් වෙනවා කාටවත් පින්නන් දෙන්න ඕනෙත් නැහැ එසේ දහම් මැසිවරු කර ගැනීම සඳහා මෙම ධර්මානුශාසනාව ද ප්‍රයෝගී වේවායි කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතනින් නිමා කරනු ලබනවා සෑම දිනාටම තෙරුවන් සරණයි. එම ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ කෑගල්ල පුස්සැද්ද ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.